සංසාර සාරෝග විනීතනී සම් සන්නේත සාකං සුති සාරදී සම් සන්දේරකං සන්න තනූපලා සම් සංලාපදේසින් පනමේ විසා සම් සංසාභිගංකේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදෙදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහා සංගන බුන්දහං බුන්දහං බුන්දහං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුන්දහං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති ගෞරවනීය ආන්දරණ වහන්සේගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි අද දින මේ විහාරස්ථානයේ පැමිණියා වූ පින්වත් හැමදෙනාම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් අප ඊටම මෙත් සිතින් පිළිගන්නවා ඔබ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික කටයුතු අද දවස පුරාම සඵල වේවා කියලා. අපේ ජීවිතේට අපි ලැබපු දේවල් වලින් වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒක නිකන් ලැබිට දෙයක් නෙවෙයි පින්වතුනි. සසර බොහෝ කාලයක් කලා වූ කුසල කර්මවල ආනිසංස විදියට ලැබපු දෙයක්. කුසලකම් පින්කම් විතරක් නෙවෙයි පින්වතුනි. අප කලා වූ මහත් වූ ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාකයක් තමයි අද දවසේ මේ භුක්ති විඳින්නේ. ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ සුගතිය ලැබුවා ය අප්‍රමාණව ඉන්නවා. හොඳ අධ්‍යාපනයක් ලැබුවා ය ඉන්නවා. ඉහළ රැකියාවක් කරන ය ඉන්නවා. රජකම් කරපු ය ඉන්නවා. රජ මැදුරුවල ඉපදිච්ච ය ඉන්නවා. රාජ කුමාරු විදියට අදත් ලෝකේ සමහර රාජ්‍යන්වල රජවරු කුමාරු ඉන්නවා. ඔබ දන්නවනේ ඒක නේද? බටේර රටවල්වල විශේෂයෙන් යුරෝපේ රටවල්වල අදට රජකුමාරු ඉන්නවා. එංගලන්තේ ඉන්නවා. ඉස්පානියේ ඉන්නවා. ඒ වගේ රටවල් අදත් රජපෞල් අපිට දැක ගන්න පුළුවන්. නමුත් පින්වතුනේ බොහෝ දිනාට මේ අවස්ථාව ලැබිලා නැහැ. ඒ අය භෞතික වශයෙන් ඉහළ සම්පත් ලැබුවට ජීවිත යථාර්ථය එයට සැබෑ ලෙසම තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ මේ සද්ධර්මයට ආවුතින් විතරයි. ඒ අවස්ථාව ලැබිච්ච අවස්ථාව ඉතාම සීමිතයි ලෝකේ බොහෝ දෙනාට. ඒ නිසා පින්වතුනි අප මේක මනවින් තේරුම් ගන්නට ඕන. ඔබ විශේෂයෙන් ශ්‍රී ලංකා විපදිත හැටියට බොහෝ දුර ගමනක් ආපු අය නේද? ලෝක ගෝලයේ සම්පූර්ණම අනිත් පැත්තට ආපු අය ඔබ. ආසෙහි පැය 22ක් විතර නේද? ඇවිල්ලා ආපු ගමනක් මේක. කැලිෆෝනියාවට නම් පැය 24ක් මෙන්න අනිත් පැත්තටම. ඉතින් ඒ තරම් දිගු ගමනක් ඔබ ආවේ අධ්‍යාපනය සොයාගෙන. දරුවන්ගේ අධ්‍යාපනය අනාගතයේ බලාපොරොත්තු වෙන තමයි මේ ගමන ඔබ ආවේ. හැබැයි ඒ එනවත් එක්කම අපි දක්ෂ වෙන්නට ඕන මේ ලෝකයේ මුළු කල්පයක් තුළ ලෝට ලැබෙන අසිරිමත් මේ නැවුම් පණිවිඩය සදහම් පණිවිඩය මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතේ වඩාත්ම සාර්ථක වෙන්නේ. ඒ සාර්ථකත්වය බලන්නේ කොහොමද? අපේ අවසාන මොහොතෙහි අපේ හිතට මොකක්ද එන්නේ? අපේ හිත කොයි මට්ටමේද තියෙන්නේ? මෙන්න මේකෙන් තමයි අපේ සාර්ථකත්වය බලන්නේ. අවසාන මොහොත ළඟ වුණාට පස්සේ ඔබේ දරුවෝ ටික ඔක්කොම ළඟට වෙලින්න පුළුවන්. ඔබේ දරුවෝ වෛද්‍යවරුය වෙලින්න පුළුවන්, ඉංජිනේරුවෝ, මහාචාර්යවරු, සයන්ටිස්ට්ලා ඉන්න පුළුවන් වටේටනේ. හැබැයි ඔබ තනි වෙන්නේ මොහොතෙහි, ඔබ මේ ජීවිතය අතහරින මොහොතෙහි ඔබේ හිතට දැනෙන මොකද්ද? මෙන්න මේක තමයි ඔබේ ජීවිත කාලයක් උපයාගත්තු ධනය. වෙනත් විදිහකින් කියනවා නම් ඔබට යම්කිසි කෙනෙක් කිව්වොතින් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි කියලා. හෙට උදෑසන 10 වෙනි මිට ඔබ මිය යනවා කියලා කිව්වොතින් ඉදිරි පැය 24 පුරා ඔබ මොකද කරන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. මෙන්න මේක තමයි ඔබ ජීවිතේ උපයාගත් දෙය. පින්නතුනි මෙන්න මෙතන ඉහළම මට්ටමට ගන්න තමයි බුදුවරේ ලෝකේ පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නිකම් පහළ වීමක් නෙවෙයි පින්නතුනි. උන්වහන්සේලා කල්ප ගණනකේ සඳහා දාන ආදී පෙරුම් දහම් පුරලා තියෙනවා. S is මාස්ලේ දන් දීලා තියෙනවා. සිය පින්වන්ත කීකරු දරුවන් දන් දීලා තියෙනවා. හිස් දන් දීලා තියෙනවා. රාජ්‍ය දන් දීලා තියෙනවා. ඊටාම ප්‍රියමනාප සෙනෙහවත් භාර්යාවන් දන් දීලා තියෙනවා. ඇස් දන් දීලා තියෙනවා. තම රාජ්‍ය දන් දීලා තියෙනවා. ඒ සියල්ලක්ම කරන්නේ මේ සම්බුද්ධත්වය සඳහා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්වතින් මේ සියල්ලක්ම උන්වහන්සේ පරිත්‍යාග කළේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තු තැන් පටන් පිනතුනි. එතන දක්වා උන්වහන්සේ බොහෝ කටයුතු සිද්ධ කළේ අරහත්ත්වයේ සාක්ෂාත් කරන්නට. උන්වහන්සේ මනෝ ප්‍රනිධානය, වාප ප්‍රනිධානය, කාය ප්‍රනිධානය කිසියම් ප්‍රමාණිකෙන් සම්පූර්ණ කළ තිබුණා. එහි ආනිසංස විදියට උන්වහන්සේට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟදී රහත් භාවයෙන් නිවන් දකින්න තිබුණා. සතර ගමන අවසන් කරන්න තිබුණා. එහෙම අතටපත් නිවන අත්හැරලා නැවත සසරට බැහැලා යලිත් පාරමිතා ධර්ම පුරලා එතෙන් පටන් තමයි සාරත්සංගේ කල්පලක්ෂයන් ගත කළේ. එතෙන් පටන් උන්වහන්සේ කිසියම් පරිත්‍යාගයක් කරා නම් කිසියම් දුකක් වින්දා නම් ඒ සියල්ලක්ම කලේ ඔබත් මාත් වෙන්නේ. අපි ඉපදෙන කල්ප ගානකට කලින් අප ගැන හිතලා කිසියම් කෙනෙක් දෙයක් කළා නම් ඒකට බුත්තමයන් වහන්සේ තමයි බෝසත්යන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතේ වැඩිපුරම උදව් කරලා තියෙන්නේ අපේ අමතකත දෙන්න. ඒ අමතකත දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ අපේ අම්මගේ කුසේ පිළිසින ගතට පස්සේ. අපි ඉපදෙන්න මාස 8ක් 9ක් 10ක් කලින් ඉඳලා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කොහොමද? අපි ඉපදෙන්න කල්ප ගානකට කලින් ඉඳගලා අප වෙනුවෙන් පාරමිතා කුරුපු උත්තමේ. ඒ විතරක් නෙවෙයි අවබෝධ කරගත්තු ධර්මයේ ලෝකෙට දේශනා කරාට පස්සේ ඒ හිටිය ආර්ය මහා සංඝරත්නය රහතන් වහන්සේලා මේ සද්ධර්මයේ ලෝකෙට ඉතුරු කරන්න කටයුතු කළා. වසර 2500ක් මේ සදහම් පණිවිඩය නොනසී පවතින විදියට උන්වහන්සේලා මේක රැකගෙන ආවා. ඒ රැකගෙන ඇවිල්ලා අපට ඉතුරු කරලා තියෙනවා පිනතුනි. මේක සරල දෙයක් නෙවෙයි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය සංඝරත්නය තමයි අපට ජීවිතය යම් කිසි ඉහළම උපකාරයක් කරානම් කළ තියෙන්නේ. අන්නේ සද්ධර්මය අහනකොට පිනතුනි අපේ තේරුම් ගන්නව නම් ඒ තේරුම් ගන්න දේ පිළිබඳව අපේ ශ්‍රද්ධාව ප්‍රසාද ඇති කරගන්නව නම් ඒක ප්‍රමාණයට අපේ ජීවිතයට සම්බන්ද කරගන්නට ඕන. සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට අපට ඇති වෙන ඕන ප්‍රධාන දේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? මේ ශ්‍රද්ධා කියන වචනේ කියනොත්නේ බුදුදහමට විතරක් ආපු එකක් කියලා කියන්නේ බයිට කලුණුත් මේක තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බෝධිසත්ව කාලේ උන්වහන්සේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන මේ දෙන්නගේ ළඟ ඉනකොට ශ්‍රද්ධාව තිබුණා කියලා. බුද රත්නයේ පහළ වෙන කලිනුත් ශ්‍රද්ධාව වෙන කියලා තියෙනවා. එහෙනම් ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? අපි ජීවිතයේහි සතුට, සැනසීම, යහපත, දිනුව වෙනුවෙන් අපට කරන්න පුළුවන් වැදගත්ම දේ මොකද්ද කියන විශ්වාසය. තේරෙන විදිහට කියනවා නම් ඔබත් මාත් අද දවසේ දවසට වැඩිපුරම මොකක් ගැනද හිතන්නේ? ඕන ශ්‍රද්ධාව. දවසක මොකද්ද වැඩිපුර කරන්න කියන කතාව නෑ. දවසට ඔබට වැඩිපුර හිතෙන්නේ මොකක් පිළිබඳවද? උත්තරේ කියන්න අවශ්‍ය නැහැ මට. ඔබ හිතාගන්න. ඔබ කල්පනා කරලා බලන්න ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ මොකද්ද කියලා. අන්න ඒක තමයි ඔබේ ශ්‍රද්ධාව. ඒ ගැන තමයි ඔබ ආදී වැඩිපුරම විශ්වාසය තියෙන්නේ. ඒකෙන් තමයි ඔබට වැඩිපුරම යහපත ඔබට සතුටක් ලැබෙනවා කියලා ඔබ හිතන්නේ. ඔබ අද දවසේ වැඩිපුරම හිතන්නේ ඔබේ දරුවා ගැන නම් ඔබට වැඩිපුර විශ්වාසය තියෙන දරුවා ගැන, දරුවාගේ සාර්ථකත්වය, දරුවගෙන් ඔබට සැනසීම ලැබේ කියලා. ඔබ අද දවසේ වැඩිපුර හිතන්නේ ඔබේ රූප සම්පතිය ගැන නම් ඔබේ කොණ්ඩේ ගැන නම්, ඔබේ මුහුණේ පැහැය නම්, හැමේ වර්ණය ගැන නම් වැඩිපුර හිතන්නේ. ඔබ ඒකට තමයි වැඩිපුර මහන්සි වෙන්නේ. ඔබේ සඳහා තමයි වැඩිපුර කාලයක් කැප කරන්නේ. ඔබ අද දවසේ වැඩිපුරම හිතන්නේ ඔබේ රැකියාව ගැන නම්, ඔබ වැඩිපුරම විශ්වාසය පිළිනේ ගැන. ඔබ අද දවසේ වැඩිපුරම අවධානය ඔබේ සැලකිල්ල, ඔබේ කිතිය දවන්නේ ඔබේ අධ්‍යාපනය ගැන නම්, ඔබලම උපාධිය ගැන නම්, ඔබ මේ මොහොතේ හිතන්නේ ඔබේ සාර්ථකත්වයේ, ඔබේ සැනසීම, ඔබේ දියුණුව, ඔබේ සතුට තීරණයවන්නේ මේ උපාධිය අධ්‍යාපන මත කියලා. ඒක කරන්න වරදක් නැහැ. වරදක් නෙමෙයි මේ කියන්නේ. ඔබ බලන්න ඒ දවසට වැඩිපුරම හිතන දෙයින් ඔබේ ජීවිතයේ කොයිතරම් දීර්ඝ කාලයක් සතුට පවත්වා ගන්න පුළුවන්ද? ඒ සතුට එන්න එන්නම වැඩි වෙනවද? එන්න එන්නම අඩු වෙනවද කියලා බලන්න. ඔබ අද දවසේ සිතන කාරණය ඒකට ඔබේ කාලය, ධනය, ශ්‍රමය කැපකිරීම මත ජීවිතයේ අවසානයේ දක්වාම එන්න එන්නම සතුට වැඩි වෙනවද? ඒ සතුට ඔබට දිගට පාස්වාගෙන යන පුළුවන්ද? සහ විශේෂයෙන් ඔබේ අවසාන මොහොතෙහි ඔබට ඒ ගැන හිතනකොට කොච්චර සතුටක් ඇති වෙනවද? ඒ විතරක් නෙවෙයි, ඒක අත්හැරෙනකොට ඔබේ මනසේ ස්වභාවය කොහොමද? මෙන්න මේකත් එක තමයි අපේ ජීවිතයේදී වුණ අපි බලන්නේ. එතකොට ධර්මයේ ප්‍රධානතම කාරණය තමයි අපට නිවැරදි දැක්මක් ලබා දෙන එක. ඒකට කියනවා අපි සම්මාදිට්ඨිය කියලා. අන්නේ සම්මාදිට්ඨිය මොකද කරන්නේ? මෙන්න මේ අපේ සැබෑ ලෙසම සිටිය යුතු කාරණය, වැදගත්ම වටිනාම දේ ඉහළම තැනින් ඔසවා තබන්නට ඔබට මඟ පෙන්වනවා. හැබැයි හිම කරද්දි බය වෙන්න එපා. ඔබ ඉගෙන ගන්නව නැති වෙන්නේ නැහැ. ඔබේ දරුවන්ට සලකනව නැති වෙන්නේ නැහැ. ඔබේ රූපේ ලස්සන කරගන්න ඒවා කණ්ණාඩි ළඟ ඉන්නේ ඒවා අඩු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඒවත් ඔක්කොම කරනවා. ඒවා දැන් කරන විදියට නෙමෙයි, දැනටත් වඩා හොඳට කරනවා. දරුවට ඔබ උගන්වනවා නම් අදටත් වඩා හොඳට උගන්වනවා. දැන් ඔබ බලන්න ඒක ડોක්ටරේට් එකක් කරන් දෙන්න. ඔබ ධර්මයේ හරියට ඉගෙන ගත්තොත් ડોක්ටරේට් දෙකක් කරන් දෙන්න. ඔබ දැන් බලාපොරොත්තු වෙන දරුවට එක මාස්ටර් ඩිග්‍රියක් කරන් දෙන්න. නමුත් ඔබ මේ ධර්ම ඉගෙන ගත්තොත් හරියට ඔබ දරුවාට මේජර් සබ්ජෙක්ට්ස් දෙකකින් මාස්ටර් ඩිග්‍රීස් දෙකක් කරන් දෙන්න උදව් කරන්න. අද ඔබට දරුවාට එක ගියක් කරන් දෙන්න බලන්නේ. හැබැයි මේ ධර්මයේ හරියට ඉගෙන ගත්තොත් ඔබ දරුවට ගෙවල් දෙකක් අරන් දෙන්න. එක ගෙදරක ඉන්න, අනිත් ගෙදර තියලා රෙන්ට් එකට දීලා අර තමන්ට ජීවත් වෙනත් එක. රැකියාවක් නොකර දරුවට ජීවත් වෙන මට්ටමට ඔබ දරුවට උදව් කරයි මේ ධර්මයේ හරියට දැනගත්තු දවසට. හැබැයි නිකන් ජීවත් වෙන නෙමෙයි පිනොතුනි, ධර්මයේ ප්‍රැක්ටිස් කරමින් ජීවත් වෙන්න. අද දවසේ ඔබ වෛද්‍යවරයෙක් හරි, ඉංජිනේරුවෙක් හරි, විද්‍යාඥයෙක් හරි, මහාචාර්යවරයෙක් හරි කල්ලා දරුවට එක සබ්ජෙක්ට් එකකින් දේශන කරන අද උත්සාහයක් තියෙනවා නම් මේ ධර්මයේ දැනගත්තු දවසට ඔබ දරුවට බුද්ධිසම් උගන්වලා දරුවා බුද්ධිසම් වලින් ලෙක්චර් කෙනෙක් කරන්න නොමිලේ ලෝකෙට දේශන කරන කෙනෙක් කරයි වෙනස වන්නව. ජොබ් එකට සබ්ජෙක්ට් එක කරනවා, වොලන්ටියර් කෙනෙක් විදිහට ලෝකෙට ධර්මය ප්‍රචාරය කරනවා. අද දවසේ දරුවට IT උගන්වලා සයන්ටිස්ට් කෙනෙක් කරලා කම්පියුටර් සයන්ස් උගන්වලා ජොබ් එකක් ගන්න විතරක් නෙවෙයි, තව දරුවට උගන්වලා බුද්ධි වෙබ්සයිට් එකක් හදලා ලෝකෙට ධර්මය දෙනු උගන්වයි. ඔන්න වෙනස. පින්නතුනි මේක ඇති වෙන්නේ සම්මාදිටියත් එක්ක. අනේ සම්මාදිටිය දිනුන තෙක්ම අද කරන කටයුතු ඉහළම තලයකින් කරන ගමන් ඊට වඩා ඉහළ මට්ටමට මේ ධර්මය පුහුණු කිරීම අපි ඉහළ තැනකට ඔසවා තබනවා. ඔබ මොනව කළත් ඔබේ ජීවිතයේ හිතේ වැඩ කරන්නේ මේ ධර්මය. ඒ මොනවද? ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. ඒ විතරක් නෙවෙයි ජීවිතයෙන් එනම සතුට වැඩි වෙනවා. අදත් අපිට කාලයක් යනකම් සතුට වැඩි වෙනවා. හැබැයි ඒ සතුට වැඩි වෙන්නේ තමන්ගේ රූප සම්පත්තිය තියෙනකොට, රැකියාව කරනකොට, දූ දරුවන් තමන්ගේ ළඟ ඉන්නකොට තමයි සතුට තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 45 50 යනකොට පොඩ පොඩ අඩු වෙනවා. ඉස්සරහම යනකොට බොහොමත්ම අඩු වෙනවා රැකියාවෙන් ඉමත් එක. නමුත් පින්නතුනි, මේ ධර්මයේ ලබන සතුට කොහමද? එන්න එන්නම වැඩි වෙනවා. හැරමිටිය අතට ආපු දවසෙත් ඒ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, මරණාසන්න මොහොතේ වන විට ඒ සතුටේ උපරිමයට ගිහිල්ලා ඒ අවසාන චුති චිත්තයත් හරියට ගත කරලා ඊළඟ භවෙ ඉපදෙන්නේ කොහොමද? ධර්මයේ ඉහෙරටම ප්‍රැක්ටිස් කරා නම් ඒ අන්තිම මොහොතෙහි තමන්ගේ ජීවිතයේ උපරිම ආධ්‍යාත්මික දියුණුවට පත් වෙනවා. එහෙම බැරි වුණොත් එයා නැවත තැනක පිළිසින ගන්නවා විඥාණය. ඒ නිකන් තැනක නෙවෙයි, මේ මට්ටමෙන් හෝ මේටත් වඩා ඉහළ මට්ටමේ තැනක ධර්මයේ ඇහෙන වටා පිටාවක ධර්මයේ පිළිපදින්න පුළුවන් පරිසරයක තමන්ගේ විඥාණය පිළිසින ගන්න. ඊටු ටික කරගෙන යන්න. මේක තමයි පින්නතුනි අපට ධර්ම ලැබෙන අනිසංසය. හැබැයි මේක නිකන් ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන නම් අකණ්ඩව ධර්මයක් එක්ක ඉන්න ඕන. අකණ්ඩවම ඉන්න ඕන. ධර්මය ඉගෙන ගන්න ඕන, පුහුණු කරන්න ඕන, ධර්ම මාර්ගයේ ඉන්න අය අකණ්ඩව ආශ්‍රය කරන්න ඕන. අපේ හිතවත් මහත්තයා කියන දවසද කියනවා, ස්වාමීන් වහන්සේ එක සුමානයක් අලුත් බණ ටික අහන්න බැරි වුණා තියෙනවා. අවුරුදු 100ක් ආපසට ගියා වගේ කියන්නේ. එක සතියක් අලුත්ම බණ ටික අහන්න බැරි වුණා තියෙනවා. අවුරුදු 100ක් ආපසට ගියා වගේ කියන්නේ. ඒ තරම් වේගෙන් පින්නතුනේ අර අද ධර්මය කරා යමින් ඉන අවස්ථාවක් මේක. විශේෂයෙන් උපතින් බෞද්ධයට වඩා පින්නතුනේ උපතින බෞද්ධයයි. මේ ගැන අප සැලකිලි දක්වන්නට ඕන. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තියෙන වැදගත්කමයි මම ඔබට මේ කෙටියෙන් සඳහන් කළේ. පින්නතුනි, සද්ධර්මය කියලා කියන්නේ හරියට මහා සාගරය වගේ. බුදුරජාණන් වහන්සේ පහරාද සූත්‍රයේදී දේශනා කරනවා මේ ශාසනයේ තියෙන සුවිශේෂී ලක්ෂණ 8ක් ගැන. ඒ ලක්ෂණ වලින් එකක් තමයි සාගරයට උපමා කරලා තියෙනවා මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන එක. එක විට ගැඹුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ධර්මයන් එක විට ගැඹුරට යන්නේ නැහැ. නාහම් භික්කවේ ආදි කියනේව අඤ්ඤාරාධනං වදාමි. ආරම්භයේම ගැඹුරට යන්නේ නැහැ. මේක හරියට සාගරය වගේ. අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ පොනෝ, අනුකුබ්බ පබ්බහරෝ. සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ මොද? ඒ වගේ මේ සද්ධර්මයක් අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ පටිපදා. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අනුව ක්‍රමයෙන් ගැඹුරට යන දේ. ඒ නිසා ඔබ මෙතන ඉන්න හැම දෙනෙකුටම කිසියම් ප්‍රමාණයකින් මේ ධර්මයේ ගැඹුරට යන්න පුළුවන්. හැබැයි අපි ඉතාම අවධානයෙන් ඉන්නට ඕන. ඔබ දැන් දන්න ප්‍රමාණයට වඩා පොඩ්ඩක් හරි ගැඹුරට යන්න උත්සාහ කරනවා. ඒක තමයි ඔබේ දක්ෂතාවය කියලා කියන්නේ. ධර්මයේ පිනතුනි වැදගත්ම දේ කරා ළඟා වෙන්න අපි උත්සාහ කරන්න ඕන. ධර්මයේ ළඟදී සරල දේවල් හොයන්න බෑ. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉපදිලා මෙහි ආපු අය හැටියට එහෙම කිසිම අයිතියක් නැහැ ඔබට. ඇයි ඒ? ඔබ රටකට එනවා නම් ඉහළම රටට යන්නේ. ඒ රටේ හොඳම ස්ටේට් එකේ හොඳම විශ්වවිද්‍යාලය ඉගෙනගෙන හොඳම සිටියක ඉඳගෙන හොඳම යාන වාහන පාවිච්චි කළා හොඳම තාක්ෂණික උපකරණ පාවිච්චි කරන අය ඔබ. එහෙම කියලා ධර්මයේ ළඟට ආවට පස්සේ අනේ හාඳුනේ මට ඔය සරල දේවල් ටිකක් කියවහම ඇති. ওই දරුවා කීකරු වෙන එකට පොඩ්ඩක් දේවල් ටිකක් කළා. ගෙදරට පිරිත් ටිකක් කියලා. උපන් දිනේ පිරිත් මුලා බැන්න හැම ඇති හාඳුනේ ওই වැඩි ඕනේ නැහැ කියලා. එහෙම කියන්න ඔබට අයිතියක් නැහැ. ධර්මයේ ළඟදී ඔබ හාඳුනන්ට ආරාධනා කරන්න ඕන. නිකන් නෙවෙයි. බුලට් ටිකක් කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා හරි වැඳලා පාසංග පිහිටුවල වැඳලා හාමුදුරන්ට ආරාධනා කරන්න ඕන. හාමුදුරනේ දන්න ඉහළම ධර්මයේ එසෙන්ස් එකම ස්පිරිට් එකම මට කියන්න කියලා. එහෙමයි තියක්, එහෙම වගකීමක් ඔබට තියෙනවා. ඒක මගහරින ඔබටයි තියක් නෑ. ඔබ කොයි වයසේ හිටියත් ඔබ අවුරුදු 25 කෙනෙක් වුණත් අවුරුදු 40 කෙනෙක් වුණත් අවුරුදු 80 කෙනෙක් වුණත් අවුරුදු 100 කෙනෙක් වුණත් එහෙම තමයි. ඒයකට හේතුව මේ සද්ධර්මය තුළදී අවුරුදු 7 මාර්ගඵල ලැබලා තියෙනවා, ධර්ම අවබෝධය කරලා තියෙනවා. අවුරුදු 20 ධර්ම අවබෝධය කරලා තියෙනවා. අවුරුදු 40 අවුරුදු 80 අවුරුදු 80 මහණෙක් බක්කොල හාමුදුරුවෝ අවුරුදු 120 රාධා හාමුදුරුවෝ මහණුණා, සෝනා මේනිය මහණුණා. ඊයෙ මහණ වෙලත් අවුරුදු 120 භාවනා කළා, ධර්ම අවබෝධය කළා. එනිසාව කාඩත් යන අයිතියක් නැහැ. දැන් මට වයසයි, කොන්දේ අමාරුයි. එහෙම කියලා බෑ. ඔබට මේ බණට ගැහෙනවා නම් ඔබ හැඳේ නැගිටින්න බැරුව හිටියත් කමන්නේ නැහැ. ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ බණට ගැහෙනවා නම්, මේ බණට තේරෙනවා නම් පුටුවක වාඩි වෙලා හරි. පුටුවේ බැරි නම් රෝද පුටුවේ ඉඳන් හරි. රෝද පුටුවේ බැරි නම් ඇඳේ වැතිරිලා හරි. S2 අරගෙන බැලන් S2 වහගෙන හරි අප මේ දහම පුහුණු කරන්න ඕන පින්නතුනි. ඇයි එහෙම කරන්න ඕන? මේ අවස්ථාව, මේ ශාසනය, මේ තෙරුවන ධර්මය අපට මෙතෙන්දී ගිලිහුනොතින්, අහිමුනොතින්, මිස්සුනොතින් ආයි පින්නතුනි කල්ප ගානකට හිතනවත් බෑ මේක. බුදුහාම දේශනා කරනවා යෝතේ වස්ස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධර්මයේ නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වෙන උතුම් කියලා. ධර්මයේ දකින්න පුළුවන් උපරිමයේ දකින්න ඕන පින්නතුනි. සාමාන්‍ය සරල දෙයින් ඉඳලා උපරිම සිත කය දෙකේ Nirodhe dakwa athara parasya thura dakina pulam uparime dakina daksha wenata ona. Eka obata karanna puluwan. E hakiyawa, e pena, e buddhiya siyalakma labala thamai oba me loke ipuduni. E hakiyawa obata thiyena. Visheshayen me ratata ena vidiyata ඔබ දකින්න ඇති පහුගිය කාලේ ඉන්දියාවේ ඉඳලා මහාචාර්යවරයෙක් ආව මේ රටට ළඟදී නේ මේ හුඟක් කාලෙකට ඉස්සෙල්ලා. ඔහු ඉන්දියාවේ ඉඳලා මෙහි ආවේ අවුරුදු 60 60 ගණන් ආවේ. ඉන්දියාවේ විස්රාම ගිහිල්ලා. ඔහුගේ දරුවන් සමග අවසාන කාලේ විවේක සුවයෙන් ඉන්න තමයි ආවේ. මම දැන් නිව්යෝර්ක්වලට ආවේ ඔහු ඉන්දියන් මහාචාර්යවරයෙක්. ඇවිල්ලා ඔහු නැවත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා නැවත ඔහු සමගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරලා නැවත මහාචාර්යවරයෙක් වෙලා ඔහු අවුරුදු 100 වෙනකම් වැඩ කළා. අවුරුදු 200 ගණන් ජීවත් වුණා. විතරක් නෙවෙයි ඔහු ලෝකේ ලබන කුණා ඉහිලම සම්මානයක් ඉතින් ලැබුවා මේ. මේ රටට එන හැපිනුතුණී වගේ අය එන්නේ නිකන් අය නෙවෙයි. දුර රටවල ඉඳලා නැහැ, එහෙම තමයි. ළඟ රටවල ඉඳගෙන අය වෙන බලාපොරොත්තු වලින් එනවා. නමුත් විශේෂයෙන් ආසියාවෙන් එන අය නිකන් සරලයි නෙවෙයි, ඊට වඩා යම් කිසි ඉහළ මට්ටමක අය තමයි ඉන්නේ. ඔබත් ඔබ හැම දෙනෙක් මෙහෙමයි. ධර්මයේ තුල දිස්වින තුනි මෙන්න මේ වගේ අපට මේ රට තමයි දහම පුහුණු කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් හොඳම රට කියලා ඔබ හිතන්න. මේ රටට එන එකේ ලබන ප්‍රධානතම ප්‍රතිඵලයක් තමයි මේ ධර්ම වෙත සමීප වීම කියන එක ඔබ ඔබේ හදවතේ ඉහළම තැනින් තැම්පත් කරගන්න. පින්නතුනි, තාම සරල දේ ඉඳන් අප මේක තේරුම් ගන්න උත්සාහ කරමු. ඔබ අවධානයෙන් හිටියොත් ඔබට මේ ධර්ම කාරණා හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තොත් ඒකාන්තයෙන් අප මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? අපේ අධ්‍යාපනය, ගුණධම් ටික, සමාජ සම්බන්ධතා මේ ටික දියුණු කරගන්නේ කොහොමද කියන එක දේශනා කළා තියෙනවා. ඊළඟට අපේ මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා තියෙනවා. ඊට පස්සේ නිර්වාණ අවබෝධය, ධර්ම අවබෝධය කරන්නේ කොහොමද? අවිද්‍යාව දුරු කළා, ප්‍රඥාව ඊහෙරටම දියුණු කරගන්නේ කොහොමද කියලා දේශනා කළා තියෙනවා. ඒකේ පළවෙනි දේ තමයි මේ ජීවිතය සාර්ථක පුද්ගලයෙක් විදියට යහපත් සමාජ සම්බන්ධතා සහිතව අපි මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද ගුණෙන් ඕනින් කියන දේශනා කළා තියෙනවා. එක අතකින් ගුණධම්ලෙන් දිනු වෙන්න ඕන, අනිත් අතින් අධ්‍යාපනයෙන් දිනු වෙන්න ඕන, තව පැත්තකින් ආර්ථිකයෙන් දිනු වෙන්නට ඕන. ඒ වගේම අපි සමාජික ජීවිතේ සාර්ථක වෙන්නට ඕන. සහ විශේෂයෙන් නිරෝගීව වාසය කරන්න ඕන. අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. මෙන්න මේ අංශ හතරෙන් අපි දිනු වෙන්නට ඕන මේ ජීවිතේ සාර්ථක වෙන්න. අධ්‍යාපන ලැබන කාලේ උපරිම අධ්‍යාපනයක් ලබන්න ඕන දරුවන්ට සිප්පන් සිකාපෙන්දි කියලා දේශනා කරන්න. හොඳට උගන්වන්න ඕන. ඒක ඔබ කොහොමද කරනවා? ඒ වගේම ආර්ථිකියත් ලබන්න පුළුවන් ඉහළ මට්ටමට යන්න ඕන. නිකම් පැය 6ක් 7ක් 8ක් නෙවෙයි. පැය 12ක් 15ක් නත් වැඩ කරන්න පුළුවන් නම් කරන්න ඕන. හැබැයි බුදුහමෝ දේශනා කරනවා බාහා බල පරිහිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දෙහි කියලා. දහඩියම මුරු වගුරු වල මහන්සියෙන් දැතේ වීරියෙන් ධර්මානුකූලව හැම කරන්න ඕන. ධර්මය කියන එක තමයි මෙෂමන්ට් එක. ඒ වගේ මේ උපයන ධනය නිසි විදියට ඉතුරු කරලා නිසි විදියට පරිහරණය කරන්න ඕන. ඒ වගේම අපේ ගුණධම්මල දිනුවක් තියෙනට ඕන පිනතට. පරලොව ජීවිතයේ ඔබ විශ්වාස කළත් නොකළත් මේ ජීවිතයේ සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන ගුණධම් තියෙනට ඕන. ගෙදරින් එළියට ගිහලා ජීවත් වෙන කලින් පිනතට තමන්ගේ ගෙදර ඇගේ හිත දිනාගෙන ඉන්න ඕන. ඒ සඳහා ප්‍රධානතම ගුණාංගය විදිහට සලකන්නේ බුදුදහමෙහි. ඔබ නිකමට හිතලා කියන්න බලන්න ගුණධම් වලින් මූලිකම ගුණාංගය මොකද්ද කෙනෙක් ළඟ තියෙන්න ඕන? සාධුකාරයක් දෙන්න බලන්න. ටිකක් නිදිමත වෙලා වනේ නෑනේ. ඔව් හොඳයි. ඔබ හිතන විදිහට ගුණධම් වලින් මූලික ගුණාංගය මොකද්ද? We are talking about the qualities and skills according to Buddha's message. As you think, what is the main quality that a person can develop? What is the primary quality that you can gain? ආ, ඒකට කමන්නේ. එහෙනම් ඔබ වෙන කෙනෙක්ගෙන් ගුණයක් බලාපොරොත්තු වෙනවා නම්, ඔබ යම්කිසි කෙනෙක් ඇසුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ කාට හරි කැමති නම්, ඒ කෙනාගේ ඔබ දකින්න පුළුවන් හොඳම ගුණාංගය මොකද්ද? මොකද මෝතරයක් නැද්ද? එහෙනම් ඉතින් මම අද බණ කෙනෙක්ගෙන් තේරුමන්නේ නැහැ. ඔව්, එකක් හරි කියන්න. මගේ මම හිතාගෙන ඉන්න උත්තරෙම වෙන්න ඕනේ නැහැ. ඔබ අවංක බාබෝ හොඳයි. ඉතාලම හොඳ ගුණංගයක් කියන. They say that honesty is the main quality that a person has. Any other answers that you have? ඉතාලම වැඩගත් අවංකම තමයි තියෙන මොන ගුණංගය. වෙනත් තව තේව තියනද? නිර්මාණය. නිර්මාණශීලීත්වයද? නිර්වාණය. ඔව් වෙනත් කෙනෙක්ගෙන් නෑ අපි අහන්නේ දැන්. ඒක අපටනේ නිර්වාණය අපේ ගුණාංගයෙන් ඉහෙළම. දැන් අපි වෙන කෙනෙක් ඇසුරු කරනවා නම් අපි යාගේ මොන ගුණාංගයද විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකක්ද යාගේ තියෙන හොඳ ගුණාංගය? විදිහට ඔබ දකින්නේ. හන්ද අපි ආර ගම් මේකත් ඇති. අහකබව කියන එකට ඇත්තෙන් ප්‍රධාන ගුණාංගයේ යතර විශේෂම දෙයක් තියෙනවා. එතෙන්ටත් එන්න කලින් තියෙනවන මූලික එකක් තියෙනවා. ඒක තමයි gratitude කියන එක. කෘතවේදීත්වය කියන එක. බුදුදහම දේශනා කරනවා කේවලං හේසා භික්ඛවේ සම්පුර්ස භූමී යදිදං කතං යුතං කතවේදී කියලා. All the good qualities depends on gratitude. Gratitude is the main quality that a person has. Krutavedite kaluna salakiyama. E vitarak neme buddha janawase deshana karanawa me kalaguna salakiyama mata tamai sienuma gunaanga sienuma yaha pad deval randa pawathina kiyala. Me karane pinuthune sarlana dan aloth manavidyawa මනෝවිද්‍යාව උපදේශනය මනෝ චිකිත්සාව වගේ විෂයන් වලින් අලුතෙන් මේක රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා. ග්‍රැටිටියුඩ් කියන ගුණාංගය අපේ හිතේ ඇතිවෙච්ච ගමන්ම මුළු ෆිසිකල් බොඩි එකයි මයින්ඩ් එක ඇතුළු සියල්ලක්ම පොසිටිව් පැත්තට වෙනස් වෙනවා කියලා. ඒ තරම් ප්‍රබල ගුණාංගයක් කියලා මේක. අපි කරන ඕනම හොඳ දෙයක් කියන්නේ උදේට ගෙදරතු ගානකේ ඉඳන් රැකියාව කිරීම දක්වා අම්මට තාත්තට සැලකීම ඉඳන් වාහනේ හොදන එක පවා කළුණ සැලකීම. බුදුරජාණන් වහන්සේට පෑන් වේදුරක් පූජා කරන එකත් කළුණ සැලකීම. හාමුදුරුවන්ට වදින එකත් කළුණ සැලකීම. ඔබේ මෝන හොදන එකත් කළුණ සැලකීම. කොණ්ඩේ ලස්සනට පියරලා තියෙන එකත් කළුණ සැලකීම. ගෙදර මකුණු දාලා ටික කඩන එකත් කළුණ සැලකීම. ඔබේ රැකියාවට වෙලාවට ගිහිල්ලා රැකියා හොඳට කරනවා නම් ඒකත් කළුණ සැලකීම. ඇයි ඒ? ඔබේ රැකියාවෙන් ඔබට කෑම ටික හම්බ වෙන්නේ. ඒ රැකියාවෙන් ගන්න සල්ලි ටිකෙන් දරුවන්ට කෑම ටික දෙන්නේ. අම්මට තාත්තට සලකන්නේ. ඔබේ වාහනේ බිල් ටික ගෙවන්නේ, ගෙදර බිල් ටික ගෙවාගෙන රැකියාවෙන් නේ. ඔබේ රැකියාව ඔබ දේවාලයක් වගේ රකින්න ඕන. දේවාලයක් ආරක්ෂා කරනවා වගේ. ඔබේ රැකියා කරන ස්ථානයේ යනකොට දේවාලෙකට යනවා කියලා හිතලා යන්න. ඇයි ඒ? එතන ඉන්නේ මේ ඔක්කොම ටික හම්බ වෙන්නේ නේ. ඔබ රැකියාව අනාගතේ වෙනස් කරගන්න එක වෙනම එකක්. ප්‍රොමෝෂන් එකක් අරන් හෝ එතනට ආගමයි වෙන තැනට යන එක වෙනම කතාවක්. නමුත් ඔබ එක මාසයක් හරි තැනක වැඩ කරනවා නම් එතන දිනු වෙන වැඩ කරන්න, එතනට ආදරය කරන්න, එතන ලස්සනට තියාගන්න. ඇයි එතනින් තමයි අපිට මේ ඔක්කොම ටික ලැබෙන්නේ. අපේ මේ ඇඳුම් ටිකේ ඉඳන් කැම ටික, විදුලි බිල, වාහනෙට තෙල් ටික ගහන එක ඔක්කොම කරන් රැකියාවේ. එතන ඉඳන් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරනවා නම්, බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා නම්, ඒකත් සලකුණ සැලකීම. ඔබ නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඒකත් කලුණ සැලකීම බුදුහාඳුරන්ට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් ආසන වෙලාවේ බොහෝ හාඳුරු ඇවිල්ලා රැස් වෙලා සංවේගයෙන් හිටියා. එක හාඳුරු කෙනෙක් පැත්තකට ගිහලා භාවනා කළා. බුදුහාඳුරු පිරිනිවන් කලින් මම කොහොම හරි නිවන් දකින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මට නියම විදිහට සලකන භික්ෂුව මෙන්න මේ භික්ෂුව කියලා. ධම්මාරාම කියලා හාඳුරු කෙනෙක්. ධම්මාරාම තමයි මට නියම විදිහට සලකන කෙනා කියලා. මට කලගුණ සලකන කෙනා කියලා. පිනතුනේ මෙන්න මේ කලගුණ සැලකීම තමයි හියුමන් වැලියුස් වල ප්‍රධානතම ගුණාංගය. හැබැයි කියලා තියෙන මෙයාට පස්සේ අවංකකම කියන එක ඉතාම වැදගත් ගුණාංගයක්. ඒක සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි, නිවන් දකින්නත් අවංකකම කියන එක අවශ්‍යයි. ඇයි කොහෙද ඒක සඳහන් වෙන්නේ? මොන සූත්‍රයේද? ඒ තමයි කරණීයමෙත සූත්‍රය. යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් හැමදිනම් සක්කෝ උජෝච සූජෝච. යම් ශාන්ත පදේ කියන්නේ මොකටද? නිවනට. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. විරාග සංඥා නිරෝධ සංඥා කියන්නේ මේක. මෙතෙන්ට යන්නේ අවංක බව එකපාරක් නෙවෙයි. උජෝච honest and upright දෙපාරක් කියලා තියෙනවා. ඒ තරම් වැදගත් මේක. පින්නතුනේ අප මේ සඳහන් කළේ සද්ධර්මයේ හරියට සාගරයක් වගේ ක්‍රමයෙන් ගැඹුරට යන එකක්. එහි ආරම්භක ගුණාංගය තමයි කලගුණ සැලකීම. කලගුණ සැලකීමත් එක්කම අනිත් පැත්තට පරිත්‍යාගශීලී වෙනවා. කලගුණ සැලකෙන කෙනාට ලෝභ වෙන්න බෑ. ලෝභ නොවන කෙනා කලගුණ සැලකන කෙනෙක්. මේ දෙකම එකට යන්නේ. gratitude and generosity are interrelated. The more we are generous, the more we are grateful. The more we are grateful, the more we are generous. These qualities are interrelated. Gratitude and generous. Buddha says, all the good qualities depend on gratitude. Gratitude is the main quality. Pinnutuni me dhammage api idirata yanakota me kalaguna salakima parityaga seeliyat ekka api avanka bhavayen samaje vasaya karana nam apata gauravanithowa me samaje thula jeevan wenna puluwan. ඊළඟට දෙවනි පියවර ඒ තමයි අපේ සාංසාරික ජීවිතය ගැන හිතලා වඩාත්ම පුණ්‍යකාමී ජීවිතයක් ගත කිරීම. පින දියුණු කිරීම. Second step of our spiritual life is that Buddha says very clearly we should cultivate meritorious activities. There are three meritorious deeds that we can perform for our spiritual life. Buddha says, generosity, virtue, and meditation. When we practice generosity, moral conduct, and meditation, gradually we can cultivate our mind, we can purify our mind from negative thoughts. Dan dena kota api hita pirisidu wenawa. සිල්වන්ත වෙනකොට තමයි අපේ හිත පිරිසිදු වෙනවා. අපි අතින් වැරදි සිදු වෙන්නේ නැහැ. භාවනා කරනකොට මෛත්‍රී භාවනාව පාදක කරගෙන නිතර භාවනා කමටහනක ඉන්නකොට අපේ හිත වඩාත්ම පිරිසිදු වෙනවා. අප මේ හැම දෙයක්ම කරන්නේ මානසික සුවය සැනසීම බලාපොරොත්තු වෙමින්. අනේ ගමනේදී පින්කම් කියන එක ඉතාම වැදගත්. සුකෝ කොඤ්ඤස උච්චෝ කියලා කාරණයක් දේශනා කළා තියෙනවා. සැපයට කියන තවත් නමක් විදියට පින සඳහන් කළා තියෙනවා. The more we practice meritorious deeds, the more we are happier. We practice meritorious deeds, good karma for our happiness. Happiness is the main purpose of everyone who was born in this world. But always explain the path of happiness. When we practice generosity, the Buddha says, he who has a generous heart gains a lot of happiness. That is very important. Pinnathuni, menne me parityagashili hadavata tamange satuta gena deno. Etarak nevei, e daname situvilla අපට මිතුරන් දිනා ගන්න හේතුවක් වෙනවා. දැන් ඔබ කියවනේ වෙනත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන qualities වලින් අවංක බව කියලා. ඒක තමයි වැදගත්ම ගුණාංගය. හැබැයි අපි ඊටත් කලින් කෙනෙකුට ළඟා වෙන්නේ කෙනෙක් ළඟ තියෙන පරිත්‍යාග සීලියත් එක්ක. යම් කෙනෙක් හුඟක් ලෝභ නම් හැමදේම එකතු කරගන්න ගොඩ ගහගන්න කෙනෙක් නම් අපි යට කැමතිද? අපි ඉතර කැමති නේ. අපි කැමති ඉතර දන් දෙන පරිත්‍යාග සීලිය සෝදව කතා කරන අනිත් අය වෙනුවෙන් කැපවීමක් කරන කෙනෙකුට නම් අපි කැමති. ඒ නිසා ධර්මයේ සඳහන් කරන්නේ දන් දෙන කෙනා මිතුරන් දිනා ගන්නවා කියලා. මිතුරන් දිනා ගන්න තියෙන ප්‍රධානතම ක්වලිටිය තමයි පරිත්‍යාග සීලෙත්. ඊට පස්සේ ටිකෙන් ටික වැඩි වෙන ශීලන්ත වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන, අවංක වෙන්න ඕන. ඊට පස්සේ ටිකෙන් ටික වැඩි වෙන්න ඕන ඒක. හැබැයි කෙනෙකුට අපි ආරම්භයේදීම සමීප වන්නේ යාගේ තියෙන පරිත්‍යාග සීලෙත් එක්ක. ඒ නිසා දානෙ නිතර අගය කළේ තියෙන බුදුදහම තුල. ඊළඟට ටිකෙන් ටික අපි ඊළඟ පියවරට යන අපි සිල්වන්ත වෙනවා. සීලය පුරුදු කරනවා අපි. අපේ කායික වාචික සංවරය. කයින් යමක් කරනවා නම් වචනෙන් වචනයක් පිට වෙනවා නම් අපි හුඟා කල්පනා කළා තමයි ඒක කියන්නේ. අනිත් පැගේ හිත රිදවන්නේ අපි හිතනවා. ඒකට අපි හුඟා අවධානය යොමු කරනවා. ඒ උපරිමයේ තමයි අපෙන් නිතර රකින අපේ පංචශීලය. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මහා පුණ්‍ය ගංගා අටක් දේශනා කළා. මහා පින් උල්පත් අටක් දේශනා කළා. මොනවද ඒ? ඉහෙළම පුණ්‍ය ගංගා අට දේශනා කළා. මොනවද ඒ? ඔය දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තියෙනවා. ඒකෙම තවත් විස්තරයක් තමයි මෙතන කියන්නේ පුණ්‍ය ගංගා අටක් කියලා. ඒ තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝරත්නයේ සරණ යාම සහ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම නම් මේ ආදී පංචශීලයේ කාරණා පහ. ඔබ දැනටමත් මේ කරන දේවල් කරනවා නම් සතුටු වෙන්න. කරනව විතරක් නෙවෙයි පින්නතුනි, මේ කාරණාට ගැන දවසට වැඩිපුර කාලයක් හිතන්නට ඕන. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු කෙනෙක්. උන්වහන්සේගේ බුදු ගුණය මා විශ්වාස කරන කෙනෙක්. ඒ ධර්මයේ විශ්වාස කරන කෙනෙක්. ඒ ආර්ය සංඝ රත්නය රහතන් වහන්සේලා ඇතුළු ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ගුණයට මා ගරු කරන, ඒ ගුණේ විශ්වාස කරන කෙනෙක් කියලා දවසට වැඩිපුර වාරයක් හිතන පින්නතුනි. මේ තුරට කියන්නේ ත්‍රිවිධ රත්නය කියලානේ. අපේ ජීවිතයේ තියෙන ලොකෝම මැණික් ටික තමයි මේ ටික. අපේ අම්මිස කෙනෙක් ගැන හිතනකොට අපට සතුටක් දැනෙන්න ඕනනේ. ඒ නිසානේ අපි ඒව හිතන්නේ. ඒ නිසානේ අපට ඒක සතුටක් කියන්නේ. ඒ නිසා තමයි ඒකට ධනය කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාව ධනයක් කියලා තියෙනවා. ශ්‍රද්ධාව ධනයක් කියන්නේ ඇයි? මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහි කරනකොට අපට හිතට සතුටක් ඇති වෙනවා. ඒ සතුට අඩු වෙන්නේ නැහැ. ඒ සතුට දුකක් බවට පරිවර්තන වෙන්නේ නැහැ කාදා. ඒ සතුට ඇත්තටම හරියට ඇති කරගත්තොත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් වෙනත් අය ගැන සිහි කරන ඒවා කොහොමද? යාළුකම් ඒවා. දැන් කාලයක් කෙනෙක් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. පින්තූරයකුත් ගෙනත් තියාගෙන ඉන්න කාමරේම. අමනාපුණත් මොකද වෙන්නේ? පින්තූරේට මල මලක් දානවද? පින්තූරේ තිමිච්ච තැනකත් හොයාගෙන වෙයි ඊට පස්සේ. යාගේ පින්තූර විතරනේ යා ඔබත් එක්ක හිටපු පින්තූරයක් වුණත් ළඟවත් තියාගන්න ඊට පස්සේ. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණ. කාලයක් අපි බණමුට්ටු හරි හොඳයි කියලා තියාගන්නවා. අනිත් පැත්තේ අතපත ගන්නවත් දෙන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට කල්ලිකුත් වෙනකොට ඒව ළඟවත් තියාගන්නේ. ඒව කොන කුඩේට දාන්න. වාහනයක් වුණත් අලුතෙන් ගත්තු කාලේ වා ආදරය කරනවා. වාහනේ සමට කවරකින් වහලක් තියෙනව නේද? මුල් දවස්වල, වෙනම දවස්වල. ඊට පස්සේ කවරේ තිබිච්ච තැනක් හොයාගන්නවත් නැහැ. ඊට පස්සේ හර ආසමට ගිනි කඩුවල යනවා. සතියක් දෙකක් යනකොට ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ අවුරුදු යනකොටම අලුත් මොඩල් එකක් ඇවිල්ලා අරක එක්ස්පයර් වෙලා. වාහනේ පාවිච්චි කරන්නේ නැහැ කියලා ගරාජ් එකේ තිබ්බත් වැඩක් නැහැ. අලුත් වාහන මොඩල් එක අල්ලපු ගෙදර අරන් ඇවිල්ලා. මේක තමයි පෙනෙන සාමාන්‍ය ලෝකයේ ලක්ෂණය. නමුත් මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන අපට ජීවිත ඕන වෙලාවක නැවුම්ව අලුත් පිට ෆ්‍රෙෂ් පිට ආශ්‍රය කරන්න පුළුවන්. ඒ බුද්ධ ප්‍රතිමාවක් හැඩුනත් අපට අමනාපයක් නැහැ ඇත්තෙම. අපි ඉන්න විහාරස්ථානයේ කිට්ටුව එක වෙනස් සම්ප්‍රදායක බෞද්ධ සම්ප්‍රදායක අයක් ඉන්නවා. ඒ අය ඒ අම්ම කෙනෙක් ඉන්නවා. එක එක පන්සලවල කැඩිච්ච බුදු පිළිම අරන් යනවා. අරන් ඇවිල්ලා ඒ අම්මම පන්සලක් හදලා ඒ පන්සලේ ලස්සනට හදලා තියෙනවා ඒ ඔක්කොම. එයා කියන බුදු පිළිම කැඩුනට මට ඒක කමක් නෑ. මං කැඩිච්ච බුදු හඳුරන්න කැමතියි කියලා. ඔබ ගියොත් පුදුම ඒ පන්සලට පොඩි පිළිම නේ ලොකු ක්‍රොන්කීට් වලින් හදපු සමහර පන්සල් එහෙම අස් කරනකොට ඒ පන්සල පිළිම ඔක්කොම මේ අම්මට හොඳට ওই වාහනෙම drive කරන්න පුළුවන් ලොකු වාහනවල දාගෙන ඇවිල්ලා එයාලම පන්සලක් හදලා ඒ පන්සලේ පරණ පිළිමම තමයි තියාගෙන ඉන්නේ. නිකන් නෙවෙයි ලස්සන ආසන හදලා ඒව තාලුත් වැඩියා කරලා තින්ත ගන්න. පින්නතුනි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ හිතේ ඉහළම තැනින් තියාගන්න. මේක මහා පුණ්‍ය ගංගා විදිහට දේශනා කරා. ඊළඟ කාරණය තමයි තමන් රකින්න පංචශීලය. ඔබ දැනටත් පංචශීල ආරක්ෂා කරන අය. පින්නතුනි ඒක හැමදාම තමන් හිතන්නේ. ඒ හිතන මොහොතන් පාසා තමන්ගේ ජීවිතයට මහා පින් නැමැති ගංගාවක් ගලාගෙන එනවා. මේව සරල නෑ පින්නතුනි. ඔබට හිතෙන්නේ මේ කාරණා සරලයි කියලා නෙමෙයි සමහරලාට. බලන්න ඔබේ දරුවෙගේ අතින් මේ පහෙන් එකක් කඩවුණොත් බලන්න. නිකන් කල්පනා කරලා බලන්න. ඔබ ඉතාම ආදරය කරන කෙනෙක්, ඔබ දැනට ඉතාම විශ්වාසය තියෙන කෙනෙක් යතින් මේ පහෙන් එකක් කඩවුණොත් ඔබේ මුළු ජීවිතයක් හඩාගෙන වැටෙනවා. විතරක් නෙවෙයි ඔබට ජීවිතය පායන සමහරලාට. ඒ තරම් ප්‍රබල කාරණා පහක් පින්නතුනි. මේ කාරණා පහ ලෝකෙ මිනිස්සු හරියට රැකවතින්. හරියට රැකවතින්. සමහර විට එක දවසෙන් මුළු ලෝකෙම තියෙන යුද්ධ ටික නවතිනවා. හිරගෙවල් ටික වහන්න පුළුවන්. එක දවසෙන්. ඒ තරම් ප්‍රබල කාරණා පහක් පිනතුනේ මේක. මේක රකින්නකොට වැඩිය වටිනකම තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ මේ එකක් හරි කඩවුනොත් පිනතුනේ. අපිට නිකන් නෙමෙයි පිනතුනේ හිරගෙදර තමයි නවතින්න වෙන්නේ. ඒ තරම් හානියක් වෙන කරුණ වලින් මේ පහකින් අපි වළක්වලා තියෙන්නේ. ඒ නිසා මේ පහ රකින්නවා නම් ඒ පහ රකින්න බව නිතර නිතර හිතනවා නම් මහා පුණ්‍ය ගංගා පහ කියලා දේශනා කළා. හොඳටම හිතර ගන්න පිනතුනි. ඔබේ ගෙදර ලස්සනට ලියලා තියන්න ඕන කරුණ අටක් මේක. ඔබේ ගෙදර තියෙන සියලුම පින්තූර අයින් කරලා මේ කරුණ අට ලියලා තිබ්බත් ඇති පිනතුනි මුළු ගෙදරම සාර්ථක වෙන්නේ. මම බුදුන් සරණ යමි. සදහම් සරණ යමි. සංඝ සරණ යමි. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකම් කිරීමෙන් වැළකුණු කෙනෙක්. මම වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්. මම බොරු කීමෙන් වැළකීච්ච කෙනෙක්. මං මත් අතුර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක්. ඔබේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න පුළුවන්. ඒක එච්චර අමාරු නෑ පින්නතුනි. ඔබේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න පුළුවන්. විද්‍යාඥයෙක් කරන්න පුළුවන්. මහාචාර්යවරයෙක් කරන්න පුළුවන්. ඒ වද ලෝකේ තියෙන හැටි එච්චර අමාරු නෑ පින්නතුනි. නමුත් ඔබට ඊට වඩා සතුටක් ඇති වෙනවා දරුවා නිවසෙන් පිට වෙනකොට. ඔබේ දරුවා ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, සොරකමෙන් වැළකීච්ච කෙනෙක් ආදී වශයෙන් මේ පංචශීලය අනිවාර්යෙන් රකින කෙනෙක් මේ ගෙදරින් පිට වෙන්නේ කියලා ඔබට විශ්වාසයක් තියනවා නම් ඔබේ දරුවා විද්‍යාඥයෙක් කීවට වඩා ඔබට හිතට සැනසීමක් එනවා. ඔබේ දරුවා මහාචාර්යවරයෙක් කියනට වඩා සැනසීමක් වෙන්නට ඕන. ඔබේ දරුවා පංචශීල රකින කෙනෙක් නම් ඇයි ඔහු මොන රැකියාවක් කළත් ඔහු මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් වුණොත් මොකක් වේවිද බලන්නනේ. ඒ නිසා පින්නතුනේ මේ පහ දරුවන්ට ලබා දෙනවා නම් ලබා දෙන්න ඕන ලොකුම ධනෙ මේක. මේක නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරන්න පින්නතුනි. සල්ලි දීලා හරි සමාදම් කරවන්න. ඔබත් දරුවන්ට එහෙන මුලදි මේක ලස්සනට දරුවට තේරෙන භාෂාවකින් ඔබ රගෙන විදිහට ගෙදර දරුවා ඉන්න වෙලාවට ඔබ හඬ නගා කියන්න. පිළිම ළඟට ගිහිල්ලා බුදුපෙණ වහන්සේ ළඟට ගිහිල්ලා ඔබ මේ පහ රකින බව දරුවට ඇහෙන්න, දරුවට තේරෙන භාෂාවකින් කියන්න ඔබ. ඒක ඇති. දවසට විනාඩි දෙකක් මේකට වෙන් කරන්න. හැබැයි දරුවට තේරෙන භාෂාවකින් ඇහෙන්න කියන්න. දරුවා ඉන්න වෙලාවක ගෙදර. දරුවත් ඊට පස්සේ ටිකෙන් ටික යාත් ප්‍රැක්ටිස් කරනවා මේක. ඒ විතරක් නෙමෙයි ඔබ දරුවට ආදර්ශයක් වෙන්න ඉන්න. කොහොමද? එක ඉරියව්වක ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න. පින්නතුනේ මේකට ලේසි නෑ නේද? එක ඉරියව්වක වෙන්න ඕනේ. ඔබ කැමති ඉරියව්වක අඩුම ගානේ විනාඩි දෙකක් තමන්ගේ ශරීරය තියාගෙන බලන්න. දරුවට ඇති කරන ඕන ස්කිල් එක මුල්ම ස්කිල් එක මේක පින්නතුනේ. එක ඉරියව්වක අතපය නොසොල්වා දැස් අඩවන් කරගෙන විනාඩි දෙකක් ඉන්න. ඊට පස්සේ විනාඩි පහක් ඉන්න බලන්න. ටික ටික වැඩි කරන්න පින්නතුනේ. මුලදී පොඩ්ඩක් අමාරු තමයි. නමුත් මේක කරනකොට හරියට මේක සතුට වෙනවා මේකේ. මේකම එන්ජොයි කරනවා. හැබැයි ඩිවයිස් එක සයින් කරලා ඕන ඉන්න. ෆෝන් එකට දැන් හිටියට වැඩක් නැහැ නිශ්චලව. ඩිවයිස් එක සයින් කරලා එක ඉරියව්වක නිහඬව විනාඩි දෙකක් ඉන්න. පුළුවන් නම් දරුවට පේනම ඉන්න. දරුවත් එක්කම ඉන්න. ගෙදර පූස් පැටියෙක් කියනවා නම් බලු පැටියෙක් කියනවා නම් එයාත් ළඟට ගෙනලා තියාගන්න ඒ වෙලාවේ. එයාත් ඒ විදිහට ඉන්න ගන්නවා. දරුවට කලින් ගෙදර ඉන්න සුරතල් සතා එහෙම ඉන්නව පින්නතුනේ. බලන්නකෝ ඔබ ගල්ලා. එයාත් ඒ වෙලාවට සද්ද කරන්නේ නැහැ. ඒ විනාඩි දෙක පුළුවන් නම් විනාඩි පහ කරගන්න, විනාඩි දහය කරගන්න, විනාඩි පහළව, පැය භාගය, විනාඩි හතළිහ පුළුවන් නම් පැයක් කරන්න බලන්න. ලේසි නෑ. අවුරුද්දක් දෙකක් හරියයි. හැබැයි කරන්න බලන්න. මේක කරන්න බැරි නෑ පින්නතුනේ, කරන්න පුළුවන්. අපි කාටත් ලෙඩ දුක් තියෙනව නැති අය නෑ. දැන් මාත්මය මීටියට මට සර්ජරි ගානක් මේ කරලා තියෙන්නේ. පිටිකොන්දේ කෑලි ගානක් මේ දාලා ඉන්නේ මම. මේ මීටියට. බොහෝ අයට ලෙඩ දුක් තියෙනයි තමයි ඉන්නේ. නමුත් පින්නතුනි අපි ටික ටික හුරු වෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ එකන අරමුණක වැඩි වෙලාවක් ඉන්න. මුලදී විනාඩි භාගයක් ඉන්න. පස්සේ විනාඩියක් ඉන්න. කොහොම ටිකෙන් එක දිනු කරන්න. පින්නතුනි අප මේ සඳහන් කළේ පින්කම් වලින් ඉහළම පින්කම් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුණ්‍ය ගංගා අට මොනවද? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, ඊළඟට පංචශීල ආරක්ෂා කිරීම. මේ හැම දෙයක්ම කරන්න ඕන පින්නතුනි. කොහොමද? තමන් හිතලම කරන්න ඕන. නිතර මේ ගැන හිතන්න ඕන තමන්. මේත් එක තමන්ගේ මානසික ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ දිනව කොච්චර වෙනවද කිව්වොතොත් තමන්ට කායිකව තියෙන ලෙඩ නොදැනෙන මට්ටමට වෙනවා. ඇයි ඒකට හේතුව? මේව මුලින් නිකන් හිතනව නෙවෙයි පින්නතුනි, පහ වෙනකොට මේවා භාවනාව බවට පත් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක බුද්ධානුස්සති භාවනා දක්වා දිනු වෙනට ඕන. ධම්මං සරණං ගච්ඡාමි කියන එක ධම්මානුස්සති භාවනා බවට දිනු වෙනට ඕන. සංඝං සරණං ගච්ඡාමි කියන එක සංඝානුස්සති භාවනා දක්වා දිනු වෙනට ඕන. මේව සමත අරමුණු පින්නතුනේ, සමත කමටහන් මේ. පංචශීලයේ ආරක්ෂා කිරීම හුදෙක් සීලය පුණ්‍ය කර්මයක් විතරක් නෙවෙයි. ඒක කොච්චර දිනු වෙන ඕනද? ඒක සීලානුස්සති භාවනා දක්වා දිනු වෙනට ඕන. ඒක සමත භාවනා කමටහනක්. හිත සමාධිමත් කරගන්න භාවනාවක් සීලය කියලා කියනවා. මෙන්න මේ ආනිසංස විදියට අපේ ජීවිතයේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා දක්වා ගිහිල්ලා උපේක්ෂාව වෙනකන් හිතේ ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. ප්‍රීතිය දිනු වෙන පිණිතුනි ධානාංගයක් විදියට. ධර්මයෙන් සතුට ලබන වෙලාව පිණිතුනි. අපි වෙනත් දේවල් පස්සේ ගිහිල්ලා සතුට ලැබපු අපේ ක්‍රමයෙන් අපේ ජීවිත වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම අපේ ගමනමක වෙනස් කරගන්නවා. අපේ සතුට වෙන්නේ ධර්මයේ හැසිරීම. අනිත් දේවල් අපි කරන්නේ part time වලට පිනතුයි. අපේ පන්සලේ දායකාවක් හිටියා, යෝන වයස කෙනෙක්. ඇය ලොකු බරපතල අස්නීපයක් හැදුනා. හැදුනට පස්සේ වැඩිපුරම ධර්මයේ practice කරන්න පටන් ගත්තා. එතුමිය කියපු කාරණයක් තමයි හාඳුරණේ මම රැකියාව කරුව පෑගනේ එහෙමම දිගටම කළා. ඇයි කියනවා? හාඳුරණේ මම රැකියාව කරන්නේ part time, ධර්මයේ practice කිරීම කියන තැන full time කරන්නේ කියලා. ඔබ දවසට පැය 8ක් 10ක් 12ක් රැකියාව කළත් ඒ රැකියාව part time රැකියාවක් වෙනවා. ඔබ අවදියෙන් ඉන්නේ හැම මොහොතක්ම ධර්මයේ full time practice කරන කෙනෙක් වෙන්නට ඕන. අන්න එතෙන්ට එනකොට තමයි ඔබට ජීවිතේ වෙනසක්, ජීවිත පරිවර්තනයක් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් පේනොත් ලොකු වෙනසක් පේන්නේ නැහැ. දානමාන ටිකක් දුන්න කියලා පින්කම් වල ලිස්ට් එකක් පොතක ලියා ගන්න පුළුවන් පින් පොත කියලා. නමුත් වෙනනම් වෙනසක්, ලොකු වෙනසක් පේන්නේ නැහැ. ලොකු වෙනසක් පේන නම් තමා ධර්මයේ ජීවිතය කරගන්නට ඕන. අන්නෙතෙන්දී ප්‍රධානතම කාරණයක් විදියට හුදෙක් මේ පුණ්‍ය ගංගාට විතරක් නෙවෙයි පින්නතුනි, තව සුවිශේෂී දෙයක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඒ මොකද්ද? ලෞකික පින්කම් අතරින් සුවිශේෂීම පින්කම සහ නිවන් මාර්ගට පිවිසෙන තියෙන ප්‍රධානතම පියවරක් විදියට මොකද්ද? මෛත්‍රී භාවනාව. සීල සත්ව සෝපත්ත්වා සෝපත්ත්වා කියන මේ සිතිවිල්ල. මුලදී හිතින් හිතනවා මෙත්තා සහගත මනෝ කර්මය. ඊට පස්සේ කායිකව වැඩ කරනකොට මෙත්තා සහගත කාය කර්මය. යන්ට වචනයක් කතා කරන මොහොතක් පාසා මෙත්තා සහගත වචී කර්මය පේනතන. ඔන්න ඔබේ ජීවිතේ ඉතාම ලස්සන වෙන්න පටන් ගන්න මොහොත. ජීවිතය ඔබ ලස්සන මිතුරන් ඉන්න ලස්සන මල් වත්තකට ලස්සන පළතුරු වත්තකට බාව වගේ. ඉතාම ඉදුණු පළතුරු තියෙන අතින් කඩා ගන්න පුළුවන් ගස් තියෙන පළතුරු වෙනකට මල් වත්තකට ඔබේම කැමැතිම යාළුවෙක් එක්කකට ආව වගේ. මොකද්ද පුහුණුව? මොකද්ද ක්‍රමය? මෛත්‍රී භාවනාව වැඩීම. මොකද්ද ප්‍රතිඵලය? ඔබ ඊටාම කැමැති ඥාතීන් එක්ක යාළුවෙක් එක්ක ලස්සන සුවඳ මල් තියෙන ඉතාම ගුණවත් රසවත් පළතුරු තියෙන අතින් කඩා ගන්න පුළුවන් ගස් තියෙන උයනකට ඔබ ඇතුළු වුණා වගේ. මොකද්ද? මෛත්‍රී බහන වැඩීම. සියලු සත්ත්ව සුවපත්ත්වා කියන මෛත්‍රී සිටවිල්ල. මේක අපි මුලදී ඉන්නේ එක තැන වාඩි වෙලින් එතන ඉඳන් පටන් අරන් පස්සේ කොහොමද අපි මේක පුහුණු කරන්නේ? කරණිමෙත සූත්‍රය දක්වනවා තිට්ඨං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගදමින්දෝ. ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, සැතපෙනකොට, හතර ඉරියව්වේදී හැම මොහොතෙම ඔහු මෛත්‍රියත් එක්ක වාසය කරන්න. කායික වැඩක් කරනකොට මෛත්‍රියෙන් කරන්නේ පාරේ තොටේ දෙයක් වැටිලා තිබුණත් අයින් කරන්න පුළුවන් ස්ථානයක් නම් අයින් කරන ඉක්මනින්ම. අනතුරක් වෙන්න පුළුවන් දෙයක් නම් ඉක්මනින් මේක වළක්වනවා. නිතරම මග තොටේ යද්දී පිරිසක් රැස් වෙන තැනදී බලන්නේ මොකද්ද? අනතුරක් වෙන්න පුළුවන් දෙයක් තියේද කියලා තමයි නිතරම අවධානය යන්නේ. අහක වරන් යන්නේ ඔය දැක්කහම. ඒක තමයි මෙත්තා සාගත කාය කර්මය කියලා කියන්නේ. මෙතන ඇස් දෙක වහගෙන භාවනා කරලා ගිහිල්ලා මෙතන පාර එළියට යනකොටම ගලක් පාරේ තියෙනවා නම් අහක මලයි යනවා නම් මෛත්‍රිය වැඩිලා නෑ පින්නතුනි. Taman time කරන්න පුළුවන් පාරක් නම් වාහනේ නවත්තලා අනතුරක් නොවන විදිහට ඒක කරන්න. ප්‍රීවේ වල අපිට ඒක කරන්න බෑ. නමුත් අපි යන ගෙදර ළඟ පාරේ අපිට පුළුවන් නම් ඒ වගේ අනතුරකදී අපි ඒක කරන්න ඕන. බුද්ධිමත් විදියට සැලකිල්ලෙන් වෙන කෙනෙකුට අනතුරක් නොවන විදිහට ඒක කරන්න ඕන. ඒ වගේම මෙත්තා සහගත වචී කර්මය වචනයක් කතා කරනකොට මෛත්‍රිය මේක කරන්න ඕන පිනතුනි. හිතමනාප කරගෙන කරන්න එපා. මේක කොච්චර දිනු වෙන්න ඕනද අපි? මාථායතානියම් පුත්තම් ආයුසායක පුත්තමනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසෝ මාන සම්භාවේ අපරිමාණ. අම්මා කෙනෙක් ඒ අම්මාට ඉන්න එකම දරුවාට දක්වන ආදරය සෙනෙහස මට්ටමින් මුළු ලෝකයන් දෙස බලන්නට තමන්ගේ මනස හුරු කරගන්නට ඕන. කෙනෙක් දකිනකොට, යම් කිසි කෙනෙක් මතක් වෙනකොට, කිසියම් කෙනෙක්ගේ හඬක් ඇහෙනකොට, දරුවෙක් දෙස බලන ආකාරයෙන් බලන්න ඕන. වෙන කෙනෙකුට කැස්සක් එනකොට, වෙන කෙනෙකුට කැස්සක් එනකොටයි ඔබේ දරුවට කැස්සක් එන වෙලාවේදී බලන්න වෙනස. මෙන්න මේ වෙනස අඩු වෙනවා නම් තමයි ඔබ ධහමට ආව කියලා කියන්නේ. වෙනත් කෙනෙක්ගේ කැස්සක් එනකොට ඔබට කරදරයක් නම් ඔබේ දරුවා කහිනකොට දිගට ඔබට හැඩ කඳුලක් එනවා නම් මේක ලොකු පරතරයක් තියෙනවා පිළිතුර. දහම පුහුණු කරනවා කියන්නේ මෙන්න මේ පරතරය අඩු වෙනවා අපි. වෙනත් කෙනෙක් ලොකු වරදක් කරපු කෙනෙක් හිරේට යනකොට මොකද්ද කියන්නේ ලෝකෙම කට්ටිය? ලෝකෙට ලොකු හානියක් කරපු පුද්ගලෙක් ඉන්නවා. නැත්නම් ලොකු වරදක් කරපු කෙනෙක් ඉන්නවා, එයා හිරේ යනවා. ඔබට හිතෙනදී ඔබ හිතාගන්නද? බලන්න ඒ වරද කරපු කෙනා ඔබේ දරුවා නම් කොහොමද? ඔබේ කුසෙන් බිහිවෙච්ච දරුවා නම් ඒ වරද කළා තියෙන්නේ? ඒ වරදට යන කෙනාටත් අම්ම කෙනෙක් ඉන්නවනේ මේ ලෝකෙනේ. ඒ අම්ම ජීවත් වෙනවා තින්. ඒ එල්ලුම් ගහට යන දරුවා ඒ යන දවසේදී අම්මට කොයි වගේ හැඟීමක් එයිද? මුළු ඇඟම ගිනියම් වෙයිනේ. ඔළුවට නිකන් කුළු ගෙඩියකින් ගැහුවා වගේ වෙයි අම්මට. ඒ තරම් වේදනාවක් පිනතුනි. ඒ විතරක් නෙවෙයි අම්ම කෑ ගහලා කියයි පුළුවන් නම් ওই දරුවා බේරලා මාව එල්ලුම් ගහට යවන්න කියලා. අම්මට ඒක පුළුවන් නම් කරන්න පිනතුනි. මෛත්‍රී කියන්නේ මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් ලෝකේ අනිත් අය තමන්ගේම දරුවන්සේ බලන විදිහේ මානසිකත්වයකට අපි පත් වෙන්න ඕන පිනතුනි. එතෙක් අප නිවන් මාර්ගට පීචා වෙන්නේ නැහැ. අපිට පින්කම් ටිකක් කළ සුගතිගාම වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට සමාජයේ ගෞරවණීය තේ දෙන්න පුළුවන්. නමුත් නිවන් මාර්ගට එන නම් පිනතුනි මෙන්න මේ මට්ටමට අපේ හිත දිනු වෙනට ඕන. මේක තමයි ධර්මය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ මට්ටමට හිත දිනු වෙනකොට අපේ හිතේ ලස්සන හිතක් බවට පත් වෙනවා. මේ ආත්ම භාවයේ අපට දරුවන් නොවුනත් පින්නතුනේ ධර්මය අනුව බලනකොට පේනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම මේට කලින් ආත්ම භාවවල අපේම දූ දරුවෙක් හැම ඉන්න පින්නතුනේ. ඒ තරම් ඉතාම දිගු ගමනක් සසරේ අපි ආවයි මේ ඉන්නේ. අපට දරුවන් නොවෙච්ච, අම්මා තාත්තා නොවෙච්ච, සාමි භාර්යාවන් නොවෙච්ච කිසිම කෙනෙක් මිනිසුන් අතර විතරක් නෙවෙයි සතා සිව්පාව අතරවත් නෑ පේනතුනි. ඒ තරම් දිගු ගමනක් සසර ආපුවයි මේ ඉන්නේ. ඒ නිසා අපි හැකි තරම් දුරට හිතේ සුවපත් භාවය සඳහාත් සමාජ ප්‍රගමනය සඳහාත් මෛත්‍රිය පුරුදු කරන්ට ඕන. විශේෂයෙන් සමත භාවනාවක් විදියට නිවනට පිවිසෙන දොරටුවක් විදියට සීල සත්තෝ සුවපත්ත්වා කියන මේ සිත අප පුළුවන් තරම් දියුණු කරන්ට ඕන. මේ අපි කියපු කමටහන් ටික එකට තියලා අපි දැන් ටික වේලාවක් භාවනා කරන්න සූදානම් වෙන්නේ. මේ කියපු කමටහන් කිහිපයක් අපි එකට කරනවා. Dear friends, in Dhamma, now we are going to practice several meditation techniques. We keep our attention in the present moment. At the same time, we practice some meditation techniques that we can see in Buddhist teachings. For that, please be seated comfortably. ධර්මයේ පුහුණු කරද්දී විශේෂයෙන් භාවනාවේදී අපට සිද්ධවන්නේ අපේ සතිය දිනු කරන එක සතිමත් බව සම්මා සතිය. ඒ සතිය දිනු කිරීමේ ප්‍රධානතම ස්ථානයක් විදිහට වර්තමානයේ අපේ සිහිය ගේන එක ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. පරිමුඛං සති නොපට්ඨපෙත්වා කියලා ධර්මයේ තුල ඒක පැහැදිලි කරනවා. එතෙන්දී පරිමුඛං සති නොපට්ඨපෙත්වා කියලා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණයක් දැක්වෙනවා. නාසය ආශ්‍රිතව හෝ උඩුතල්ල සමීපෙහි අපේ හිත තියාගන්න මොහොත. මේක තමයි භාවනාවේ මුල් මාස්ථාපේ නොසෙන්නේ. මෙතන ඉඳන් තමයි අපි අනිත් කමටහන් පුහුණු කරන්නේ. පුහුණු කළේ වයරුණත් නැවත අපි මෙතෙන්ට එනවා සති නිමිත්තට. සති නිමිති ඉඳන් තමයි ඊළඟට ඔක්කොම කරන්නේ. තොට අපෙන් වැරදි ගැට පරිසිද්ධ වෙනවා අඩුයි. අපි වර්තමානය තුළ ජීවත් වෙනවා. ඔකේ, ප්ලීස් රිලැක්ස් යෝර් බඩි. ස්ට්‍රෙච් යෝර් බඩි ප්ලීස්. And keep your right hand on the left hand. Please be aware of your body posture that you are sitting here from your head to legs and from your legs to head. Okay, next have a deep breath in. Fill your lungs, hold few seconds, and breathe out slowly and mindfully. Okay, again, please inhale, fill your lungs. Hold few seconds. Exhale, please, slowly and mindfully. Again, relax your body, please. Next, keep your attention around the nose swabhali in the present moment. නාසය ආශ්‍රිතව හිත තියාගන්න ටික වෙලාවක්. We keep our full attention around the nose swabhali in the present moment based on mindfulness. At the same time, now I am going to practice loving kindness meditation. Reflecting on thus, may all beings be well, happy and peaceful. May all beings in this world

May all beings in this entire world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. I see the entire world as my family, as my children. I bless all of them. May all beings in the world be well, happy and peaceful. May all beings in the entire world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Vetva sausat hemakal nidoki patntva sepatat සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකි පන්ත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකි පන්ත්වා සැපතට සමගිව මුනිකි Okay, please keep your attention around the nose to upper lip in the present moment. With that awareness, now you can open your eyes gently and mindfully. හොඳයි පින්වතුනි, අප උදෑසන කාලයේ දහමේ තියෙන මූලික කරුණෝ අපට සඳහන් කළේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයත් ඒ වගේම ලෝකයේ තුල ඉඳගෙන අපට වඩන්න පුළුවන් කුසල් දහම් පිළිබඳවයි අප සාකච්ඡා කළේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති සහ මෛත්‍රී භාවනාව. මේ හැම දෙයකින්ම කරන්නේ වර්තමානයේ අපේ හිත ගන්න එක. වර්තමානයේ තුල අප ජීවත් කරවීමයි ධර්මය තුලින් කරන්නේ. වර්තමානයේ අපේ හිත ගත්ත ගමන් තමයි පිනතුණි අපට නියම විදිහට සතුට එන්නේ. නමුත් සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය තමයි අප නිතරම හිතන්නේ සතුට ලැබෙන අනාගතය කියලා. එනිසා තමයි අප බොහෝ විට අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට ලැබෙනවද? හෙට දවසේ පිනතුනි කවදාවත් එන්න හෙට ගියාට පස්සේ තායි හෙට තමයි. අප සාමාන්‍ය ජීවිතයේ කොයිතරම් දෙයක් කළත් අප නිතරම හිතන්නේ සතුට තියෙන්නේ ඉදිරිපස දවසක හෝ වෙලාවක කියලා. ආවමසෙන් අපි හිතනවා සතුට තියෙන්නේ දැන් මේ වෙලාවේ කරන වැඩ ටික කළ ඉවරට පස්සේ කියලා. පින්කම කරන කියත් එහෙමයි. අපි හිතන්නේ පින්කම් කළා ඉවර වෙලා අස්පරස් කළා සුද්ධ පවිත්‍ර කරාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. ජීවිතය කරන බොහෝ දේවල් වලදී අපට සතුට තියෙන්නේ ඒ වැඩේ කළ ඉවරට පස්සේ. දරුවෙක් හදනකොටත් එහෙමයිනේ. පොඩි කාලේ ඉඳන් ටික ටික හදලා අන්තිමට බලනකොට දරුවා ළඟවත් නැහැ. දරුවා දුරස්ස කොහේ හරි ගිහින් ඊට පස්සේ අර දරුවගේ ඇල්බම් ටික බල බල ෆොටෝ පින්තූර ටික බල බල ඉන්න එක තමයි තියෙන්නේ. හරි ඉක්මනක් දරුවා ටිකට උගනලා ගෙදරින් පිටත් කරන්න අපිටනේ. ගෙදර ඉන්නවට කැමති නැහැ වගේ කියලා හිතන වෙලාවකට. පින්නතනේ සැබෑම සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිත වර්තමානට ගේන එක. දරුවා කුඩා කාලේ දරුවා මව කුසීන කාලේ දරුවත් එක භාවනා කරනවා. දරුවා කුඩා කාලේ දරුවා ළඟ කොටියක් තියෙන එතන ඉඳන් භාවනා කරනවා, ප්‍රැක්ටිස් කරනවා. දරුවා ඇවිදින කාලේ, දරුවා ඉස්කෝලේ යන කාලේ, දරුවා යුනිවර්සිටි යන කාලේ, දරුවා රැකියාව කරන කාලේ, දරුවන්ගේ දරුවෝ හදන කාලේ හැමදාම තමන් වර්තමාන මොහොතේ සතුටු වෙන්නට ඕන. සාමාන්‍ය කටයුතු වලදී කරන්නේ යමක් කළා ඉවරල සතුටු වෙන එක. ධර්මය ප්‍රැක්ටිස් කරනවා කියන්නේ මොකද්ද? ජීවත් වෙන මොහොත වර්තමාන මොහොතේ සතුටු වෙන එක. සතුටු වෙන්නේ කොහොමද? මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරලා හිත පිරිසුදු කරලා වර්තමානයට හිත අරගෙන. වෙනත් විදිහකින් කියනවා නම් චිත්තානුපස්සනා භාවනාව පිනතුණු. අපේ හිත තීරු ගන්න දරන උත්සාහය මේ මොහොතේ මගේ හිත තියෙන කොහමද? ලෝභයක් සහිතවද, ලෝභ නැතුවද, අමනාපයක් සහිතවද නැතුවද, මෝහයෙන්ද ප්‍රඥාවෙන්ද, ලෝකයෙන් මිදෙලද මිදෙල නැද්ද? අවසානයේ බලන්නේ තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන එක. කොහොමද බලන්නේ? mindfulness එකේ ඉහළම ප්‍රැක්ටිස් එක තමයි චිත්තානුපස්සනාව, the contemplation of mind කියන එක. We keep our attention in the present moment. We are aware of our mind. What happens to my mind at this moment? Whether my mind is greed or not. Greedy or not, whether my mind is angry or not, whether my mind is ignorant or wise. Finally, we think that whether my mind is liberated from the world or not. This is the highest practice of Dhamma. How we understand ignorance or wisdom. Whenever our mind depends on the material world or persons, it means we are ignorant. We depend on ignorance. Whenever we think that the world, the material world has already ceased, when I recognize something, that is the place where we can practice wisdom for our liberation. අප යමක් සිහි කරන මොහොතෙහි අපේ හිතට මොනවහරි රූපයක් පැනවිලා තියෙනවා නම් රූපයක් තුල අපේ හිත බැසගෙන තියෙනවා නම් ඊටාම සරලව කියනවා නම් මේ මොහොතේ හරි ඔබේ හැට රූපයක් පේනකොට ඔබ හිතන්නේ මේ දැන් පේන රූපේ මට පේන්නේ කියලා මේක තමයි භවය කියන්නේ මේක තමයි සසර කියන්නේ මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි නැවත අප සසරට එන බවට තියෙන වීසයක. අපට නැවත සසරට එන වීස අපි දැනටම ප්‍රිපෙයා කරගෙන ඉන්න බය වෙන දෙයක් නැහැ. මෙහි වීස එක එක්ස්පයර් වුණත් බය වෙන දෙයක් නැහැ. සසරට එන වීස එක හදාගෙන තියෙනවා. මොකද වීස එක අපට යමක් හිතනකොට අපි හිතනවා නම් ඊට අදාළ රූපයේ ලෝකේ කොහේ හරි මේ මොහොතේ තියෙයි කියලා. ඒ රූපය හොයාගෙන ඊට අදාළ මානසිකත්වයක අපි ජීවත් වෙනවා. මිය ගියත් ඊට අදාළ පරිසරයක ඉපදෙන්න විඥාණය බැස ගන්නවා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. හැබැයි කින්දගෙන අපිට පින්කම් කරලා සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒකට බාධාවක් නැහැ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? අපට යමක් මතක් වෙනකොට මේ වෙලාවේ හැට රූපයෙන් පේනකොටම අපි දක්ෂ වෙන්නට ඕන ප්‍රඥාව කියන්නේ මේට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච රූපය මේ මම තේරුම් ගන්න වෙලාවේ ඇසක් හටගෙන නැති වෙලා ගිහිල්ලා නිරුද්ධ වෙලා රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් රූප සංඥාවත් රූප සංකේතනවත් නිරුද්ධ වෙල ගිහිපු මොහතකයි මම මේ මනෝවිඥාණයෙන් මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාණ අවස්ථාවෙන් ඒක තේරුම් ගන්න මොහොතෙහි ඒ මනෝවිඥාණයත් නිත්‍ය එකක් නෙවෙයි ඒකත් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න මේක තමයි කියන්නේ ප්‍රඥා කියලා පෙන්වන්නේ. මෙතෙන්ට තමයි අපි ටිකෙන් ටික හිත පුහුණු කරන්නේ, පුහුණු කරලා. මෙතන උපරිම ලෙස හිත තබා ගැනීම තමයි සැබෑ නිවීම කියලා කියන්නේ. මේක දැක්කොත් තමයි අපි ලෝකෙන් නිදහස් වෙන්නේ, ලෝකෙට තින ඇලීම දුර වෙන්නේ. නැත්නම් ඇස් දෙක පියාගෙන මන් ලෝකෙට ආසං කරන්නේ නැහැ කියලා හිතියට වැඩක් නැහැ. ඉතාම සරල උදාහරණයක් කියනවා නම් අපි කෑම ටිකක් බෙදාගෙන කෑම කනකොට කටට රස දැනෙනකොට කෑම ටිකේ බලන්න අපේ හිත තියෙන්නේ පිඟානේ තියෙන කෑම දිහාද කටේ තියෙන කෑම දිහාද කියලා බලන්න. ඔබ කෑම කනකොට දිවට රසයක් දැනෙනකොට ඔබට මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑමද දිවේ තියෙන කෑමද? අපිට මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑම ටික නේද? පිඟානේ තියෙන කෑම ටිකේ කියලා හිතුවොත් පිඟානේ තියෙන කෑමට ආසා හිතනවා. කටේ තියෙන කෑම ටිකේ කියලා හිතුනොත් ආසාවක් හටගන්නවද? ආසාවක් හටගන්නේ නැහැ. හැබැයි රස විඳින්නත් පුළුවන්. රස විඳින බාධාවක් නැහැ. ලෝභ නොකර රස විඳින පුළුවන්. අන්නේ වගේ පිනතුනි ලෝකය දරුවා කියලා බලලා සතුටුනාට වරදක් නැහැ. හැබැයි දරුවා බාහිරින් ගත්තොත් තමයි දුක එන්නේ. දරුවා කියලා තේරුම් ගන්න මොහොතේ Taman තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි. සම්පූර්ණ මනවින විඥාන අවස්ථාව. දරුව විතරක් නෙවෙයි පින්නතුන අපේ ශරීරයේ තේරුම් ගන්නෙත් එහෙමයි. තමන් මේ වගේ කෙනෙක් මගේ කොණ්ඩේ මෙහෙම ලස්සනයි මගේ මුහුණ මෙහෙම ලස්සනයි කියලා තමන්ගේ ශරීරයේ තේරුම් ගන්නෙත් මේ පංච විඥානෙන් නෙවෙයි සම්පූර්ණ මන විඥාන අවස්ථාව. මෙතෙන්ට આવොත් ප්‍රඥාව නිවීම දුකේ නිදහස වීම මේක නැතුව බාහිර තැනක හිත බැසගත්තොත් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ගිහිල්ලා ඉවර වෙන කොහෙන්ද? බාපත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. එනිසා තමන්ට තීරණයක් ගන්න පුළුවන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සර්කල් එක යනවද අවිද්‍යායත්ව වාසිය සිරාග නිරෝධහ කියන සර්කල් එකෙන් මිදලා අවිද්‍යා නිරෝධා භව නිරෝධෝ කියලා ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජන්ති කියන මේ සසර දුකෙන් නිදහස් වෙනවද කියන එක තමන් තීරණය කරන්න. මේ දෙකට තමයි අපිට යන්න තියෙන පින්නතුනි. ඉතින් ධර්මය කියන්නේ මේක. හොඳයි එහෙනම් උදෑසන අපි කටයුතු මෙතනින් ඉවත් කරනවා. මේ අහපු දහම් කරුණු පුලුවන් තරම් හිතන්න. ඒ අතර සති නිමිත්ත පාවිච්චි කරන්න. මේ ආශ්‍රිතව නිතර හිත තියාගෙන කටයුතු කරන්න. සහ අනිත්‍යයත් එක්ක වැඩ කරද්දී මෛත්‍රියෙන් වැඩ කරන්න. සුවපත්ත්වවා කියන හැඟීමෙන් ඉන්න. විශේෂයෙන් අද කතාව අඩු කර තරමට ධර්මය වැඩිපුර පුහුණු කරන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය දෙහෙර ලැබේවා. ධර්ම ශ්‍රවණයෙන් හා පුහුණු කිරීමෙන් ලැබුවා මේ කුසලයේ බලයෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නිම්භයං සෝකම් පන්තා ච නිස්සෝකාං හන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත්